యదిదం చత్తారో సతిపట్టాన కథమే చత్తారో ఇద భిక్కవే భిక్కు కాయే కాయాను పసి విహరతి ఆతాపి సంపజానో సతిమా వినేయలోకే అభిజ్జాదోమనస్సం. పద అర్థ యదిదం ఏమే ససరిం ఇతరవీమ పినిస అతి ఏకాయన మార్గే నం. చత్తారో సతిపట్టాన సత్ర సతిపట్టాన ధర్మ మార్గయై. కథమే చత్తారో కుమగ్ద మే సత్ర సతిపట్టాన ధర్మ మార్గయ. ఇద మే సద్ధర్మయ అవబోధ కొట ససరిం ఇతరవను కమతి. భిక్కవే పిన్వత్ మహనిని భిక్కు భిక్షువ కాయే సత్ర మహాధాతున్గిన్ హటగత్ మే కయహి. కాయాను పస్సి కయ పిలిబంధవ యథా స్వభావయ అవబోధేన్మ దకిమిన్. విహరతి వాసయ కరై. ఆతాపి కెలిసున్ దురుకిరీమే వీర్రేన్ యుతువ. సంపజానో కెలిసున్ ప్రహాణయ కిరీమే నువనిన్ యుతువ. సతిమా కయ పిలిబంధవ మనావ యొముకల సిహియేన్ యుతువ. వినేయ దురుకరమీన్. లోకే అనవబోధే నిసా సకసును దుఃఖనాం ఊ లోకేహి. అభిజ్జ అనవబోధేన్మ హటగత్ ఆశావద. దోమనస్స అనవబోధేన్మ హటగత్ దోమ్నసద. పద గెలపీమ ఏమే ససరిన్ ఇతరవీమ పినిసేతి ఏకాయన మార్గేనం సత్ర సతిపట్టాన ధర్మ మార్గయై. మే సత్ర సతిపట్టాన ధర్మ మార్గే కుమగ్ద. పిన్వత్ మహనిని మే సత్ధర్మే అవబోధ కొట ససరిన్ ఇతరవను కెమతి భిక్షువ కెలసున్ దురు కిరీమే వీర్రేన్ యుతువ కెలసున్ ప్రహాణ్య కిరీమే నువనిన్ యుతువ. కయ పిలిబంధవ మనావ యొముకల సిహియేన్ యుతువ. అనవబోధే నిక్సా సకసును దుఃఖనాం ఊ లోకేహి. అనవబోధేన్మ హటగత్ ఆశావద. అనవబోధేన్మ హటగత్ దొమ్ నసద. దురుకరమిన్ సతర మహాధాతున్గేన్ హటగత్ మే కయహి. కయ పిలిబంధవ యథా స్వభావయ అవబోధేన్ యుతువ దకిమిన్ వాసయ కరై. విస్తర కయ ఇహతిన్ సందహన్ వన్నే సత్ర సతిపట్టానే ఫలమూన సతిపట్టానే వన కాయాను పస్సనావయ. బుద్ధజానన్ వహన్సే కయ పిలిబంధవ మెహిదీ ములిన్మ వదాలే అపట వడాత్ ప్రకటవ పవతిన్నే కాయక స్వభావయన్ నిసాయ. వడాత్ పహసుయేన్ ధర్మ మార్గేట బెసగత హెక్కే ప్రకట కరుణక్ మూల్ కరగెనయ. లోకసత్వయా అనవబోధయక్ నిసా ములావిన్ ములావట పత్వీ తిబెన మే కాయగెన బుద్ధజానన్ వహన్సేగే అవబోధే దిశ బలన్న. మే కాయ సకసీ తిబెన్నే పటవి ఆపో తేజో వాయో యన సతరమహాధాతూన్ ముల్కర గెనయ. ఎహేయిన్మ వెనసీ యన దేయిన్ హటగత్ మే కాయట రూపయ కియాత్ కియనవా. మే కాయ మౌప్యాన్గే సంబంధే ముల్ వేమిని హటగెన తిబెన్నే. మే కాయ ఆహార పానాదియ మత పవతిన దయకి. అంగ ఇలీం పిరిమదీం వశేన్ పవత్వాగత యుతు దయకి. ఎహెత్ వహా బిందీ విసిరీ యన స్వభావేన్ యుతు దేకి. అనిత్య ధర్మతావేట యటత్వ పవతిన దేకి. మహాసకృదాయ సూత్రయ మజ్జిమ నికాయ. మే శరీరే వనాహి జరాజీర్ణత్వే ఉరుమ కరగద్దేకి. రోగ పీడా వెలందీమ పినిస సూదానంవ పవతిన దేకి. తావకాలిక దేకి అపవిత్ర దేవగురవమిన్ వెనసీయన దేకి. සැබවින්ම මේ කය නැමැති ජීවිතය මරණයෙන් නිමාවනු ඇත. ධම්මපදය ජරාවග්ග. දිනක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න ගිහි ශ්‍රාවකයෙකු වූ නකුලපිත උපාසක තෙමේ උන්වහන්සේ බැහැදකීමට පැමිණ මෙසේ පැවසීය. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම දැන් හොඳටම ජරා ජීර්ණව සිටිමි. හොඳටම මහලු වී වයස්ගත වී සිටිමි. හැම තිස්සේම අසනීප තත්වයෙන් සිටිමි. එහෙත් පින්වතුන් වහන්ස, මගේ සිතට සතුටක් උපදින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා බැහැදැක කතා බස් කිරීමෙනි. මේ අසනීප තත්වේ නිසා මට දැන් එය කරන්නටත් අමාරුයි. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මගේ යහපත පිණිස සැනසීම පිණිස හේතුවන අනුශාසනාවක් වදාරන සේක්වා. පින්වත් උපාසකය, ඔබ කියූ කතාව මුළුමනින්ම සත්‍යකි. මේ කයනම් රෝග පීඩා පිණිසම සූදානම්ව පවතින දෙයකි. සමකින් වැසී ගිය මේ කය වහා බිඳී යන බිත්තරයක් වැනි දෙයකි. ඉතින් පින්වත් උපාසකය, මෙවැනි කයක් පරිහරණය කරන කෙනෙක් මොහොතකට හෝ තමන්ගේ නිරෝගීකම ගැන උදම් අනත්නම් ඒ වනාහි ඔහුගේ නොදැනීමමයි. එහෙයින් පින්වත් උපාසකය, ඔබ මේ කරුණු තරයේ සිතට ගන්න. ලෙඩවීම උරුම කරගත් මේ කය ලෙඩවී ගියාවේ, එහෙත් මේ සිතනම් කිසිසේත් ලෙඩ නොකර ගනිමි. නකුල පිතුසුත්ත සංයුත්ත නිකාය. මාගන්ධිය නමින් සිටි බ්‍රාහ්මණ පවුලකට අභිරූපී දියණියක් සිටියාය. දෙමාපියන්ටද උවමනා වූයේ තම දියණියගේ මනස්කාන්ත රූපයට ගැලපෙන සහකරුවෙකු සොයා දීමටයි. දිනක් ඔහු බුදුරජාණන් වහන්සේව දැක ගැනීමට ලැබීමෙන් බලවත් සොම්නසට පත් වූහ. තම දියණියට ඉතාම ගැලපෙන තැනැත්තෙකු මෙන් මෙතුමන් බව තීරණය කළහ. ඔහු කිසි චකිතයකින් තොරව උන්වහන්සේ ළඟට ගොස් තම අදහස ඉදිරිපත් කළහ. එහෙත් එහිදී බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරින් මාපිය දෙපළ සදහටම දහම් ඇස පහළ කරගත්හ. පින්වත්නි, ඔබ කුමක්ද මේ කයෙහි දුටුවේ? එහෙත් මේ කයේ යථා තත්ත්වේ වනාහි පිටතින් ආලේප කළා වූ අපද්‍රව්‍යන්ගෙන් පිරී ගිය වහා බිඳී යන භාජනයක් වැනිය. ඉතින් මෙවැනි ලාමක සිරුරක් ගැන කෙසේනම් ඇල්මක් ඇති කරගන්ටද? කොටින්ම කිසි දිනක මෙවැනි සිරුරක් පයින්වත් ස්පර්ශ කිරීමට නොකමැත්තෙමි. මාගන්ධිය සුත්ත සුත්ත නිපාතය. කය පිළිබඳව යථා තත්ත්වය අවබෝධ කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් යමෙක් කායානුපස්සනාව අත් නොහැර වඩත්නම් ඒ තැනැත්තා කය පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමට සමර්ථ වනු නිසැකය. ආතාපි, කෙලෙසුන් දුරුකරීම ගැනීම වීර්‍ය ඇතිකර ගැනීම. ආතාපි ද මහත් ආයාසයකින් හා නුවණකින් ඇතිකර ගත යුතු කුසලතාවයකි. සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය නම් පංචකාමයන් කෙරෙහිම ඇලී ගැලී පැවතීමය. හිතේ ඒ තත්ත්වය සැකසී තිබෙන්නේ කාමයන්ගේ ආස්වාදයේ දෙස පමණක් බලමින් වාසය කිරීම නිසාය. එහෙත් තථාගත ශ්‍රාවකයා එසේ මතුපිටින් පමණක් නොබලයි. හේ, කාමයන් නිසා විඳින්නට සිදුවී ඇති අනේක විද කායික මානසික දුක් දොම්නස්ද නුවණින් විමසා බලයි. නිමා නොමන බලවත් පිපාසයක ගති ඇති කාමයන් පසුපස යෑම අවසන් වන දිනයක් සාමාන්‍ය කෙනෙකුට සිතා ගැනීමටවත් නොහැකිය. තෘප්තියට පත්වී අවසන් වී යන දිනයක් සිතා ගැනීමටවත් නොහැකිය. එහෙයින් ඒ මායා මෝහයෙන් මිදීම පිණිස සිත සකස් කරගත යුතු ආකාරය සසරින් එතරට වැඩි බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දෙනසේක. පින්වත් මහණෙනි, සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා දිවා රාත්‍රී ගෙවි යන කාලය ගැන මෙසේ කල්පනා කරයි. පැහැදිලිව පෙනෙන කරුණු අනුව ඕනෑම වෙලාවක මා මරණයට පත්විය හැකිය. මරණය පිණිස නිතරම වටපිටාව සූදානම් ව තිබේ. සතා සර්පයාගෙන්ද අනතුරක් වීමට පුළුවනි. සතුරන්ගේ උපක්‍රමයකින්ද ජීවිත හානි වීමට පුළුවනි. හදිසි අනතුරකින් ජීවිත හානි වීමට පුළුවනි. මාගත් ආහාර පවා අජීර්ණ වීමෙන් ජීවිත හානි වීමට පුළුවනි. කය තුල තිබෙන රෝගයක් උත්සන්න වීමෙන්ද ජීවිත හානි වීමට පුළුවනි. එහෙයින් ගෙවි යන මේ රාත්‍රියේ උවත් මා නොමැරේ යැයි කාට නම් කිව හැකිද? මරණයට පත්වීමට ඉඩ තිබේ. එහෙත් මගේ හිතේ පවතින්නේ නොඑක් අකුසල ධර්මයන්ය. ඒවා තවම දුරු වී නොමැත. එසේනම් මා මරණයට මුහුණ දීමට පෙර වහ වහා ඒ අකුසල ධර්මයන්ගෙන් සිත මුදවා ගත යුතු නොවේද? පින්වත් මහණෙනි, හේ අකුසල ධර්මයන් තම සිතෙහි පැවතීම ගැන සතුටු නොවේ. උපන් අකුසල ධර්මයන් දුරුකර ගැනීම පිණිසත්, නූපන් අකුසල ධර්මයන් ඇති නොවීම පිණිසත්, උපන් කුසල ධර්මයන් දියුණු කර ගැනීම පිණිසත්, නූපන් කුසල ධර්මයන් ඇතිකර ගැනීම පිණිසත් මහත් උත්සාහයක්, බලවත් වීරයක්, බලවත් සිහි නුවණක් උපදවා ගනි. ဒုတိය මරණ සති සූත්‍ර අංගුත්තර නිකාය. සම්පජාන. මෙහි අර්ථය නම් යථාව බෝධය ඇතිකර ගත හැකි පිළිවෙලට නුවණින් සැලකීමයි. මෙය සාමාන්‍ය නුවණක් නොවේ. බලවත් කල්පනා ශක්තියකි. තමා තුළ සිදුවන සෑම වෙනස් වීමක් ගැනම හේ මනාව දනි. නන්ද හිමියන්ගේ සිහි නුවණ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මෙසේය. පින්වත් මහණෙනි, සද්ධර්මය අවබෝධ කරගනු කැමැති නන්දයන් තුල තිබෙන්නේ මෙවැනි වූ සිහි නුවණකි. එනම් තමා තුල ඇතිවන සියලු සැප දුක් උපේක්ෂා විඳීම් කෙසේ හටගන්නේ දැයි හේ මනාව දනි. එම වේදනාවන් පවතින්නේ කුමක් ප්‍රත්‍යෙන්දැයි හේ මනාව දනි. එම වේදනා සසරේ පැවැත්ම සකස් නොකොට කෙසේ අභාවයට යයිදැයි හේ මනාව දනි. තමා තුළ ඇතිවන සියලු හඳුනා ගැනීම් සංඥා කෙසේ හටගන්නේ දැයි හේ මනාව දනි. ඒ හඳුනා ගැනීම් කුමක් ප්‍රත්‍යෙන් පවතින්නේ දැයි හේ මනාව දනි. ඒ හඳුනා ගැනීම සසරේ පැවැත්ම සකස් නොකොට කෙසේ අභාවයට යයිදැයි හේ මනාව දනි. සිතේ ඇතිවන සෑම විතර්කයක්ම කෙසේ හටගනිද්දැයි හේ මනාව දනි. එම විතර්ක කුමන ප්‍රත්‍යයකින් පවතින්නේදැයි හේ මනාව දනි. එම විතර්ක සසරේ පැවැත්ම සකස් නොකොට අභාවයට යන ආකාරය ගැනත් හේ මනාව දනි. නන්ද සුප්ත අංගුත්තර නිකාය. හේතුඵල ධර්මතාව අවබෝධ වන පිළිවෙලේ නුවණින් යුතු සිහියක් තමා තුළ තිබිය යුතු බව මෙයින් පෙනේ. සතිමා. සිහිය යනු ජීවිතය අවබෝධ කරගැනීම පිණිස තමාගේ සිතේ අවදිමත් බව පවත්වාගෙන යෑමේ ශක්තියයි. පින්වත් මහණෙනි, ආර්ය ශ්‍රාවකයා හට සතිමා සිහි කල්පනාවෙන් යුතු තැනැත්තා කියන්නේ කවර කරුණකින්ද? අකුසල ධර්ම දුරු කර ගනිමින්, කුසල ධර්ම මතු කර ගනිමින්, අවස්ථානුකූලව තම ධර්මඥානය ගලපා ගැනීමේ හැකියාවක් පරමේන සති නේපක්කේන ඔහු තුල පවතී. තමා කළ සියලු දේ ගැන ඔහුට යටකී පරිදි සිහි කළ හැකිය. ඔහු කය පිළිබඳ යථාර්ථය අවබෝධ වන පිළිවෙලේ කායානුපස්සනාවෙන් කල්යවයි. ဒုတိය විභංග සුත්ත සංයුක්ත නිකාය. ලෝක. ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාරන්නේ, ලෝකේ මං මුලා වී අතරමං වී සිටින පිරිස කතා කරන ආකල්පයෙන් නොවේ. එහෙත් ලෝකය යන වචනේ ඇසෙන විට එක්වරම අපට සිතෙන්නේ කුමක්ද? එනම් පෘථුවිය, ඉරහඳ, ග්‍රහ තාරකා යනාදියයි. ඒ ලෝකය නාමයෙන් අපලද දැනුමේ පිළිවෙලය. එසේනම් ලෝකය යනු කුමක්ද? ලෝකේ සැබෑ අර්ථය දන්නේ ලෝක විදූ හෙවත් ලෝකය පිළිබඳ යථාර්ථය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ පමණි. වරක් ලෝකය යනු ඉරහඳ ග්‍රහ තාරකායයි සිතා සිටි රෝහිතස්ස නම් එක්තරා දිව්‍ය පුත්‍රයෙකුට ලෝකයේ කෙලවරක් සොයන්නට සිතුණ. එලෙසින් ලෝකයේ කෙලවර සොයාගත් විට අමරණීය ජීවිතය ලැබෙන්නේ යැයි ඔහුගේ අදහස් විය. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිහේ මේ කරුණ විමසීය. එතනදී උන්වහන්සේ වදාළේ, ලෝකයේ කෙලවරටම ඇවිදගෙන යන්නට සිතාගෙන ලෝකයේ අතරමං වී සිටින උන්ගේ නෙත් විවර කරවන පිළිතුරකි. පින්වත, මා අවබෝධ කර සැබෑ ලෝකයේ වනාහි ඔබ සිතන පිළිවෙලේ ගමනකින් ගොස් කෙලවර දකින ලෝකයක් නොවේ. ඔබ සිතන ආකාරයට ලෝකයේ කෙලවරක් කිසිදා දැක්ක නොහැකිය. එහෙත් ලෝකාවබෝධයේ පිණිස නම් ලෝකයේ කෙලවර දක්වාම අවබෝධ කරගත යුතුය. එනම් මායාකාරී සිතක පැවැත්ම සහිත වටපිටාව හඳුනා ගනිමින් සිටින බඹයක් පමණ වූ මේ සිරුරෙහිය ඒ ලෝකයේ තිබෙන්නේ. ලෝකයේ පැවැත්ම යලි යලිත් සකස් කර දෙන හේතුව තිබෙන්නේද එහිය. එම හේතුව නැති කිරීමෙන් ලෝකයෙන් මිදීමේ හැකියාව තිබෙන්නේද එහිය. ඒ සඳහා අගුණ අනුගමනය කළ යුතු වැඩපිළිවෙල තිබෙන්නේද එහිය. රෝහිතස්ස සුත්ත සංයුක්ත නිකාය. වරක් ලෝකයේ පිළිබඳව එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මෙබඳු ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ වෙත යොමු කළහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ලෝකේ ලෝකේ යයි කවුරුත් කතා කරති. ලෝකේ යන්නේ සැබෑ අර්ථය කුමක්ද? පින්වත් භික්ෂුව, ලෝකේ කියා කියන්නේ නැසී වෙනසී යන නිසා. ලුච්ඡතීති ලෝකෝ ය. ලෝකසුත්ත සංයුක්ත නිකාය. ආනන්ද හිමියන්ද ලෝකේ ගැන එම ප්‍රශ්නයම උන්වහන්සේගෙන් ඇසූ විට මෙසේ පිළිතුරු දුන්සේක. පින්වත් ආනන්දේනි, සිඳී බිඳී යන යමක් ඇද්ද අන්න ඒ දේ ලෝකය වශයෙන් මේ සද්ධර්මයෙහි සලකනු ලැබේ. කුමක්ද ආනන්දේනි මේ සිඳී බිඳී යන දෙය? එනම් ඇසය, ඇසට පෙනෙන රූපය, ඇස මුල් කොට ඒ රූප සිතින් දැන ගැනීම චක්කු විඥානය, ඒ නිසා ඇතිවන සැප දුක් විඳීමය, නාසය, දිවය, කයය, සිතය, සිතට දැනෙන සිතුවිලිය, සිත මුල් කොට එම සිතුවිලි දැන ගැනීමේ මනෝවිඤ්ඤාණය. ඒ නිසා ඇතිවන සැපදුක් වේදනා විඳීමය. මේ වනාහි සිඳී බිඳී යන ලෝකයයි. පලෝක ධම්මසුත්ත සංයුක්ත නිකාය. තවත් වරක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්නයක් විමසූහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ලෝකය හිස්සය, සුඤ්ඤෝ ලෝකෝ, ශූන්‍ය ලෝකයක්. ලෝකය හිස්සය කියා කවුරුත් කතා කරති. ලෝකය හිස්යන්නේහි සැබෑ අර්ථය කුමක්ද? පින්වත් ආනන්දේනි, යථාවබෝධය තුළින් ලෝකයේ දෙස බලන විට එහි ආත්මයක්, ස්ථිර ස්වභාවයක් හෝ ආත්මයකට, ස්ථිර ස්වභාවයකට අයත් දෙයක් හෝ කුමන ආකාරයකින්වත් දැක්ක නොහැකිද? අන්න ඒ නිසා එය ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් ශුන්‍ය වූ හිස් වූ ලෝකය කියා සලකනු ලැබේ. ආනන්දේනි, යථාවබෝධය තුළින් කුමක් දෙස බලන විටද එහි ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමන ආකාරයකින්වත් දැක්ක නොහැක්කේ? යථාවබෝධය තුළින් ඇස දෙස බලන විටය, රූපය දෙස බලන විටය, ඇස මුල්කොට ඒ රූප සිතින් දැන ගැනීම චක්කු විඤ්ඤාණය දෙස බලන විටය. ඒ නිසා සැපදුක් විඳීම් හටගන්නා හැටි බලන විටය, කන දෙස බලන විටය, නාසය දෙස බලන විටය, දිව දෙස බලන විටය, කය දෙස බලන විටය, සිත දෙස බලන විටය, සිතට සිතන දේ දෙස බලන විටය, සිත මුල් කොට ඒ සිතුවිලි දැන ගැනීම මනෝ විඤ්ඤාණය දෙස බලන විටය. ඒ නිසා සැපදුක් විඳීම හටගන්නා හැටි බලන විටය, එවිට ඒ කිසිවක් තුල ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් හෝ කුමන ආකාරයකින්වත් දැක්ක නොහැකිය. අන්න ඒ නිසා එය ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් හෝ ශුන්‍ය වූ හිස් වූ ලෝකයේ වශයෙන් සලකනු ලැබේ. ශුන්‍ය ලෝක සුත්ත සංයුක්ත නිකාය. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. අනවබෝධයෙන් සකස් වී ඇත්තේ කුමන පිළිවෙලේ ලෝකයක් දැයි ඉහස විස්තරයෙන් පැහැදිලිය. මේ ලෝකයේ තුල පවතින්නේ සංවරයක් නොවේ, අසංවරයකි. ඒ අසංවරය වනාහි අනවබෝධයෙන් හා අනවදානෙන් හිතට එන දේ පසුපස දුවන්නට පුරුදු වීමෙන් ඇති වී තිබෙන තත්වයකි. ආශාව, අභිජ්ජා හා දෝමනස්සං හටගෙන තිබෙන්නේ ඒ අසංවර තත්වය තුලිනි. එම අසංවර භාවයට ඉඩ දී තිබෙන තාක් නොනැවති ගලන මහා සැඩ පහරක්සේ සසරේ පැවැත්ම පිණිසම සකස් වෙමින් තිබේ. මේ තත්වයෙන් නිදහස් වීම පහසු දෙයක් නොවේ. එහෙයින් පළමු කොට ඒ අසංවර භාවයෙන් මිදී සංවර භාවයේ ඇති කරගත යුතුය. අස්කන් ආදී ඉන්ද්‍රයන් තුල අසංවරය ඇති වී තිබෙන නිසා එම ඉන්ද්‍රයන් රැක ගැනීමිනි සංවර විය හැකිවන්නේ. පින්වත් මහානාම, මේ ඉන්ද්‍රයන් සංවර කරගන්නේ කෙසේද? මහානාමේනි, ධර්මාවබෝධ කරනු කැමති ශ්‍රාවකයා මෙසේ සලකයි. නුවණින් සැලකීම නිසාය මේ ඉන්ද්‍රයන් සංවර වී තිබෙන්නේ. අභිජ්ජා එනම් ආශාවද, දෝමනස්සං දොම්නසද හටගෙන තිබෙන්නේ. නොයෙක් ලාමක අකුසල ධර්මයන් හටගෙන තිබෙන්නේ. එහෙයින් හෙතෙම ඇසින් රූපයක් දුටු විට ආශාව, දොම්නස ආදී අකුසල ධර්මයන් හට ගැනීමට උපකාරවන එහි නිමිති සටහන් මතක තබා නොගනි. නිමිත්තක කොටසක් හෝ මතක තබා නොගනි. කුසල ධර්මයන් මතුවීමට ඉඩ නොතබා ඇස රැකගනි. කන, නාසය, දිව, කය සිත ගැනද මෙසේය. සේක සුත්ත මජ්ඣිම නිකාය. මේ වඩාත් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරති. පින්වත් මහණෙනි, මේ නන්ද භික්ෂුවට විටක පෙරදිග බලන්නට සිතේ. එවිට හේ මුළු හිතම යොමුකොට ඉතා හොඳ සිහි කල්පනාවකින් පෙරදිග බලයි. මක් නිසාද? මා මේ ක්‍රමයට පෙරදිග දෙස බැලීමෙන් ලාමක වූ ආශාව, දොම්නස ආදී අකුසල ධර්මයන් හට ගැනීමට ඉඩ නොතබමි යනුවෙන් තරයේ සිතට ගෙනය. සියලු දිසාවන් කෙරෙහිම හේ අනුගමනය කරන්නේ ඔය ක්‍රමයටයි. නන්ද සුත්ත අංගුත්තර නිකාය. මෙයින් පෙනෙන්නේ ඉන්ද්‍රයන් සංවර කර ගැනීම බලවත් සිහියකින් කළ යුතු බවයි. ඒ සඳහා සිත යොමු කරන්නේම සතර සතිපට්ඨානය වෙතය. එවිට අනවබෝධයෙන් සකස් වූ දුක නම් වූ ලෝකේහි ආශාව හා දුම්නස දුරු කරමින් වාසය කළ හැකිය.